ගෝර කටුක සසරින් සදහටම නිදහස් වූ උත්තම මහරහත් මෙහෙණිවරු ඇතුළු භාග්‍යවතුන් වහන්සේගේ ආර ශ්‍රාවිකාවන්ට අපගේ නමස්කාරය වේවා. සෝමා මහරහත් මෙහෙණියට පාපී මාර්යා මෙසේ කීවා. ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් මේ අරහත් පදවියක් ඇද්ද එය දෑඟුලේ නුවණැති ස්ත්‍රිය විසින් ලැබිය නොහැකි. සෝමා මහරහත් මෙහෙණිය මාර්යාට මෙසේ පිළිතුරු දී වදාළා. සිත හොඳින් සමාහිත නම් අවබෝධඥානයක් තියෙනවා නම් ධර්මය මැනවින් විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනාට ස්ත්‍රීභාවය කුමක් කරන්නද? යම් කිසි අයෙක් මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම කිසියම් කෙනෙක් කියා සිතනවා නම් මාර්යා විසින් ඔය කතාව කිව යුත්තේ එවැනි කෙනෙකුටයි. සෝමා සූත්‍රය, සංයුක්ත නිකාය, සගාත වර්ගය. පළවෙනි පරිච්ඡේදය. ගලනි ගඟකි ජීවිතේ. අපේ ජීවිතේ කියන්නේ ගලාගෙන යන නදියක් වගේ එකක්. බොහෝම ශාන්තව සුදු සුදු වැලි තලා අතරින් ලැසි ගමනේ ගලා බසින නදී දිය කඳ සමහර තැන්වලදී සැඩ පරුෂ විදිහට වේගයෙන් ගලාගෙන යනවා. ගල් මුල්වල හැපිලා රිදී පාට පෙන බබුලු ඇති කරනවා. එක පාරටම කඩාගෙන හැලෙනවා. ජීවිතෙත් ඒ වගේම තමයි. අපේ ජීවිත සමහර කාලවලදී සුන්දර විදිහට ලැසි ගමනින් ගලාගෙන යනවා. සමහර අවස්ථාවලදී ගල් මුල්වල හැප්පෙනවා. තවත් අවස්ථාවලදී කඩාගෙන වැටෙනවා. ඒ අවස්ථා හැම එකකදීම වගේ සතුටින් ඉන්න අපි හැමෝටම බෑ. නමුත් ඒ හැකියාව ලබා ගන්න ක්‍රමයකුත් තියෙනවා. සොඳුරු නදියක් වගේ ගලාගෙන යන ජීවිතේ හැමදාම සතුටින් ගත කරන්න ඕනෑ නම් ඒ ජීවිතය ගැන හැම දෙයක්ම අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. නමුත් ජීවිතේ අවබෝධ කරගන්න එක විශාල අභියෝගයක්. ඉතින් මේ ඔබ කියවන්න හදන්නේ ඔබේ ජීවිතයට අවබෝධයක් එකතු කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා මේ සුන්දර වගේම යථාර්ථවත් සිදුවීම බොහෝම අවධානයෙන් යුතුව කියවන්න. රෝහිණී. රෝහිණී කියන්නේ ලස්සන නමක්. ඉන්දියාවේ තිබෙන රෝහිණී නදියත් ඒ වගේම ලස්සනයි. සුවිශාල වැලි තලා මැද්දෙන් ගල්කුළු අතරින් ගලා යන රෝහිණී ගංගාව දකින දකින හැමෝගේම නෙත් සිත්වලට සතුටු කැඳගෙන ආවා. ඒ විතරක් නොවේ, මේ ගංගාවට කිට්ටු වල පිහිටලා තිබුණ කිඹුල්වත් නුවරත් දෙව්දහ නුවරත් වාසය කරපු මිනිස්සුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්නේ මේ රෝහිණී ගංගාවෙන් ලබා දුන්නු අපමණ දායකත්වයෙන්. කිඹුල්වත් නුවර ශාක්‍ය පිරිසත්, දෙව්දහ නුවර කෝලිය පිරිසත් තමන්ගේ නගර අතරේදී අමුණු බැඳලා මහා සමුදුර කියල වල්ලබයා සොයාගෙන යන මේ සුන්දර නදී ලලනාවගේ ඒ ගමනට යම්කිසි බාධාවක් එල්ල කළා. ඒ වෙන දෙයකට නෙවෙයි, තමන්ගේ ගොවිතැන් බත්වලට නදී දියකඳේ සහයෝගය ලබා ගන්න. මේ ශාක්‍ය කෝලිය දෙපිරිසේ ම ගොයම් පැසුනේ කුඹුරු සාරවත් උනේ එකම නදියෙන් ජලයෙන්. හැම දෙනාම බොහෝම සමගියෙන් දියවර ක්‍රමයට ජලය බෙදාගෙන පරිහරණය කළා. නමුත් හැමදේම වෙනස් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. නදී දියකඳ තරහ වුණා. එක කාලෙක පොසොන් මාසෙ නියගයක් ඇති වුණා. තමන්ගේ ගමනට බාධා කරපු නිසාද මන්දා නදී දියකඳ මිනිසුන් එක්ක තරහ වුණා. සුන්දර රෝහිණී නදී ජලය අඩු වෙලා ගියේ බලාගෙන ඉද්දී. වගා කරලා තිබුණු ලා දළු ගොයම් මැරෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මිනිසුන්ගේ සිත් සතනුත් මැලවෙන්න පටන් ගත්තා. දුක ශෝකයේ ඒ හිත්වලට රිංග ගන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. තමන් බොහෝම මහන්සි වෙලා වගා කරපු නිල් පාටට කිරි වැදීගෙන එන ගොයම් ටික මැරිලා යනකොට මිනිස්සුන්ට හිතුනේ තමන්ගේ ජීවිතේ නැති වෙලා යන්න හදනවා කියලයි. තම තමන්ගේ ගොයම බේරගන්න දෙපිරිසම උනන්දු වෙන්න පටන් ගත්තා. ඒ අතරේම කාටත් හොරෙන් ඉරිසියාවත් සිත්වලට රිංගුවා. තමන්ගේ කුඹුරය පහු කරගෙන අනිත් පිරිසගේ කුඹුරු වලට ඇදිලා යන වතුර ටික දැක්කහම කාට කාටත් ඉවසන්න ටිකක් අමාරු වුණා. තණ්හාව යුද්ධයට මුලයි. ඉතින් දෙව්දහ නුවර ගොවි මහත්තුරු ටික කිඹුල්වත් නුවර ගොවි මහත්තුරුන්ට මෙහෙම කිව්වා. ඒ මේ අහපල්ලා, මෙහෙම ගියොත් අපි දෙගොල්ලන්ටම වෙන්නේ එකට මැරෙන්න. මේ වතුර ටික අපි දෙගොල්ලෝ බෙදා ගන්න ගියොත් දෙගොල්ලොන්ගේම කුඹුරු ටික මැරිලා යනවා. අපේ කුඹුරු පෑහෙන්න එක දියවරකින්. ඒ හින්දා අපිට ඉස්සෙල්ලා වතුර දීපල්ලා. ඊළඟට බැරියෑ උඹලගේ ඒවා පස්සගන්ට. ඒ වගේ යෝජනාවකට ශාක්‍ය පිරිස කැමති වන්නේ නෑ කියලා කියන එක කියන්නත් දෙයක් නොවෙයි. ඉතින් ශාක්‍ය පිරිස මෙහෙම කිව්වා. ආ, ඒක හරි වැඩක් නොව. උඹලාගේ ගොයම් පැහුණාම උඹලා හොඳට අටුකුට පුරවා ගනි. එතකොට අපි රන්රිදී මුතුමැණික් පොදි බැඳගෙන මළු උස්සගෙන උඹලාගේ ගෙවල් ගානේ ඇවිදින්ට එන්න ඕනේ. අපිට නම් පුළුවන් කමක් නෑ ඒක කරන්න. අපේ ගොයම් පැහෙන්නත් එකම දියවරකින්. ඕනේ නම් ඉස්සෙල්ලා අපිට වතුර ටික දීපල්ලා. ඊට පස්සේ උඹලා කැමති දෙයක් කරගනිල්ලා. මේ යෝජනාවට කෝලිය පිරිසත් එකඟ වුණේ නැහැ. දෙගොල්ලන්ටම ඕන වුණේ තම තමන්ගේ ගොයම් ටික රැක ගන්නටයි. ද්වේෂයේ මහා සාවද්‍යයි. ඉතින් කෝලිය පිරිස අපි වතුර දෙන්නේ නැහැ කියලා ශාක්‍ය වංශිකයන්ට කිව්වා. ශාක්‍ය පිරිසත් අපිත් වතුර දෙන්නේ නැහැ කියලා කෝලිය පිරිසට කිව්වා. මේ විදිහට ශාක්‍ය කෝලිය දෙපිරිස එකිනෙකාට බැනගන්න පටන් ගත්තා. රණ්ඩුව ටිකක් දුර දිග ගියා. එක්කෙනෙක් නැගිටලා අනිත් පැත්තේ කෙනෙකුට ගැහුවා. පහර කාපු කෙනාත් පෙරලා පහර දුන්නා. මේ විදිහට මේ දෙපිරිස ගහමරා ගන්න පටන් ගත්තා. එකිනෙකාට ජාති කුල ගෝත්‍ර කියමින් බැනගන්න පටන් ගත්තා. ශාක්‍ය වංශයේ මූලාරම්භක රජකුමාරවරු තමන් වෙනත් ගෝත්‍රයක් එක්ක මිශ්‍ර වෙයි කියලා බයෙන් තමාගේම සහෝදරයන් සරණ පාවාගෙන තමයි ශාක්‍ය වංශය බිහි කරලා රැකගෙන ආවේ. මේ කාරණේ මතක් කරපු කෝලිය වංශිකයෝ කිඹුල්ලත් නුවර වාසීන්ට මෙහෙම බණින්ට වුණා. බොලව් තොපේ මහ එවුන් හිවල්ලු පලල්ලු වගේ උන්ගේම සහෝදරියොත් එක්ක හිටපු ජාතියක් නොව. එවුන් ලොකු කරගෙනද අපිට ගොරවන්න එන්නේ. ඒ වගේ ජාතියක් තියෙන තොපි ඇත්තු අරගෙන ආවත් අස්සියෝ අරගෙන ආවත් කඩුපිහි අරගෙන ආවත් අපිට මොකක් කරන්නද? ගස් බෙඩයක් තුළ බිහිවන පරපුර. මේ විදිහට කිව්වට මොකද කෝලිය වංශිකයන්ගේ මූලාරම්භය සිදු වුණෙත් හරිම අපූරු විදිහකට. කිඹුල්වත් නුවර හිටියා එක්තරා බිසවක්. ඒ බිසවට කුෂ්ඨ රෝගයක් වැළඳුණු නිසා ඈව ඒ නුවරින් පිටමං කළා. කුෂ්ඨ රෝගයක් වැළඳීම නිසාම තමන්ගේ නගරයෙන් පිටමං වෙලා ගස්බෙනේක වාසය කරමින් තමන්ගේ රෝගයට ප්‍රතිකාර සිදු කරගත්ත රජ කෙනෙක් මේ බිසව දැක්කා. ඉන් පස්සේ ඇයටත් ප්‍රතිකාර කරලා ඇයගේ කුෂ්ඨ රෝගයත් සුවපත් කරපු ඒ රජතුමා ඒ බිසව තමන්ගේ මෙහෙසිය කරගෙන අර ගස්බෙනේම වාසය කළා. ඉතින් ඔවුන්ගේ පරපුර බිහි වුණේත් ඒ ගස්බෙනේමයි. ඉතින් ශාක්‍ය වංශිකයන් මේ සිදුවීම සිහිපත් කරලා කෝලිය වංශිකයන්ට මෙහෙම දොස් කියන්ට වුණා. තොපේ එවුණු තිරිසනුන් වාගේ ඉන්ට තැනක් නැතිව ගස්බෙනේක හිටපු එවුන්නේ. ඒ කුෂ්ඨ කෙල්ලන්ව ලොකු කරගෙනද අපිව බයගන්වන්න එන්නේ. උඹලා සිවුරංග සෙනග අරගෙන ආවත් අපිට මොකක් කරන්ටද? මේ විදිහට මේ ශාක්‍ය වංශික හා කෝලිය වංශික ගොවි පිරිස් එකිනෙකා සමග රණ්ඩු දබර කරගෙන ඊට පස්සේ ඒ ගැන අදාළ ඇමතිවරුන්ට කිව්වා. ඇමතිවරු ඒ පුවත රජදරුවන්ට කිව්වා. එතකොට ශාක්‍ය රජදරුවෝ නංගිලත් එක්ක හිටපු එවුන්ගේ හැටි පෙන්වන්න කියලා සටනට සූදානම් වෙලා කිඹුල්ලත් නුවරින් නික්මුණා. කෝලිය රජදරුවනුත් කොළොම් ගස්බෙනේ හිටපු එවුන්ගේ හැටි පෙන්වන්න කියලා සටනට සැරසිලා දෙව්දහ නුවරින් නික්මුණා. මේ විදිහට මේ දෙව්නුවර වැසීන් හැන්දෑ කාලේ සටන් කරන්නට රෝහිණී ගංගාවේ ගංයුරට එක් රැස් වුණා. බුදුනෙත යොමු වුණා. ඉතින් මේ ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට සූදානම් වෙද්දී දුර ඈත හිටපු අසිරිමත් කෙනෙක්ගේ නෙත් දෙක මේ සිදුවීම් වලට යොමු වෙලා තිබුණා. ඒ තමයි ලෝක ශාන්ති දායකයාණන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් පිරී ඉතිරීගිය බුදු නෙත් දෙක. ඇත්තටම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකයටම තිලකයක් වගේ උන්වහන්සේ සියලු ඥාන සාගරයේ පරතරටම පත් වුණා. ඒ වගේම අනන්ත ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ භාග්‍යවත් උන්වහන්සේ තුන් ලෝකයේම සිටින සත්වයන්ට යහපත ඇති කර ගැනීමට අනුශාසනා කරනවා. ජාති ජරා මරණ ආදී දුක්වලින් පිරුණු සංසාර සාගරයෙන් සත්වයන්ව එතෙර කරවලා නිර්වාණ ශේම භූමියට පත් කරවන්නේත් ඒ බුදු සමිඳුන්ම තමයි. ඉතින් ඒ වෙනකුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිඩි සිටුතුමා විසින් කරවපු ජේතවන ආරාමයේ. මහා කාරුණිකෝනාතෝ, වෙනදා වගේම එදාත් උදෑසන අපේ භාග්‍යවතුන් වහන්සේ සූවිසි කෝටි ලක්ෂයක් න්‍යායන්ගෙන් සපිරුණු මහා කරුණා සමාපත්තියට සමවැදිලා පිහිට වෙන්න ඕනේ කාටද කියලා විමසලා බැලුවා. ඒ විදිහට මහා කරුණා සමාපත්තියට සමවැදුණු තථාගතයන් වහන්සේගේ කරුණාජාලයට හසු වූයේ මේ සටනට සැරසිය සිටි ශාක්‍ය කෝලිය දෙපිරිසයි. ද්වේෂය කියන්නේ නියඟේ නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන්වල ඇවිලුණු විහිංසාගෙන් නිදැල් නිවාදාන්න රෝහිණී නදියේ විතරක් නොවේ. මුළු මහා සමුදුරයේම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගේ බුදු හදමඩලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන්නම් ඒ සිත් සතන් නිවාසනසන්න පුළුවන් කියලාත් බුදුරජාණන් වහන්සේ දුටුවා. ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඩුසිඟා වැඩියා. පිඩුසිඟා වැඩලා දන්පැන් වළඳලා අනේ පිඩු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සම්පූර්ණයෙන්ම සඳුන් ලී වලින් කරවපු ගඳකිලියේ භාවනාසුවයෙන් වැඩ සිටියා. ඊට පස්සේ සවස් කාලයේදී රත්ගල් ගුහාවකින් නික්මිලා යන කේශිර සිංහ රාජයෙක් වගේ පාත්‍ර සිවුරුත් අරගෙන ගන්ධ කුටියෙන් නික්මුණු භාග්‍යවතුන් වහන්සේ රෝහිණී නදී තීරේ ශාක්‍ය කෝලිය දෙපිරිස රැස්වලා සිටින තැනට වැඩම කොට වදාලා. එතනටම වැඩම කළ බුදුරජාණන් වහන්සේ දෙපිරිස මැද ආකාශයේ පළඟක් බැඳගෙන වැඩ සිටියා. ශාක්‍ය කෝලිය දෙපිරිස බුදුරජාණන් වහන්සේව දකින්නට කලින් ඒ දෙපිරිස සංවේගයට පත් කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා. අසිරිමත්ය ඒ බුදුගුණ. ඊට පස්සේ ඒ මහර්ෂි වූ තථාගතයන් වහන්සේ සිදු කළේ අපි කාටවත් හිතාගන්නවත් බැරි තරම් ආශ්චර්යවත් දෙයක්. බුදුරජාණන් වහන්සේ ක්ෂණයකින් නීල කසින සමාපත්තියට සමවැදුනා. 33 මහා පුරුෂ ලකුණු වලින් ශෝභමාන වූ ඒ ශාක්‍ය සිංහ බුදුරජාණන් වහන්සේගේ නිල්වන් වූ කේශ ධාතුන්ගෙන් ඉතාමත් ඝන නිල් පාටින් යුක්ත රශ්මි මාලාවක් හාත්පසම පැතිරෙන්නට පටන් ගත්තා. ඒ රශ්මිය මේ ලෝක ධාතුව පුරාම පැතිර යන්නට ඇසිපිය හෙළන තරම් කාලයක්වත් ගත වුණේ නැහැ. අහස් කුස ඝන නිල් පාට නිසා මුළුමනින්ම අන්ධකාර වුණා. සටනට සැරසිලා හිටපු ශාක්‍ය කෝලිය දෙපිරිසට සිදු වුණේ මොකද්ද කියලා හිතාගන්නවත් බැරි වුණා. ඔවුන් අතිශයෙන් බියට පත් වුණා, සංවේගයට පත් වුණා. ඉන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඝනදුර බිඳලමින් පර්වතයක් මුදුනින් උදාවන ලහිරු මඩලක් වගේ තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් ඝන බුදුරැස් විහිදුවමින් ශාක්‍ය කෝලිය දෙපිරිසටම තමන් වහන්සේව දර්ශනය වෙන්නට සැලැස්සුවා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශිකයන්ගේ ශ්‍රේෂ්ඨතම ඥාතිවරයායි. ඉතින් බුදුරජාණන් වහන්සේව දැකපු ශාක්‍ය වංශිකයන් මෙහෙම කල්පනා කළා. අපේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් වහන්සේ මෙතනට වැඩම කළේ අපි මේ කරන්නට සූදානම් වුණු යුද්ධය දැකලා අපි ගැන අනුකම්පාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී තවත් කෙනෙකුගේ ශරීරයක් විනාශ කරන්න අපිට නම් බැහැ. කෑලි කැපුවත් කමක් නැහැ. එහෙම හිතපු ශාක්‍ය වංශික රජදරුවෝ හැම දෙනාම තම තමන්ගේ ආයුධ බිම දමා දෙව්දහ නුවර කෝලිය රජදරුවනෝ අපිව පැරදුවත් කමක් නැහැ, කැපුවත් කමක් නැහැ, පිච්චුවත් කමක් නැහැ, අපි නම් කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා තම තමන්ගේ ආයුධ බිම දැමුවා. ඊට පස්සේ දෙපිරිසම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසට ඇඟිලි බැඳගෙන නිශ්ශබ්දව සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් බිමට වැඩම කොට වදාලා, ශාක්‍ය කෝලිය දෙපිරිස ඉක්මනින්ම රෝහිණී ගංගා තීරේ සුන්දර වැලි තලාවක් මැත්තේ බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට ආසනයක් පැනෙව්වා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අවරංගිර මුදුනේ බබලන සූර්ය මණ්ඩලය වගේ උපමා කරන්නට බැරි තරම් බුද්ධ ශ්‍රීයෙන් විරාජමාන වෙමින් ඒ ආසනේ වැඩ සිටියා. ශාක්‍ය කෝලිය රජ දරුවන් දෙපිරිසත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ සුන්දර වැලි තලාවේම එකත් පසිකින් හිඳගත්තා. වතුරටත් යුද්ධ කළා. ශාක්‍ය කෝලිය දෙපිරිස මේ විදිහට රැස්සුනේ ඇයි කියලා දැනගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් රැස්සුනේ ඇයි කියලා විමසා වදාලා. එවිට ඔවුන් මෙහෙම පිළිතුරු දුන්නා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි රැස්සුනේ යුද්ධ කරන්නටයි. ඔබලාගේ යුද්ධේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ අසා වදාලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, රෝහිණී ගංගාවේ වතුර ලබා ගන්නටයි. රජදරුවනි, වතුර කොයිතරම් වටිනවද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වතුර නම් මෙච්චර වටින දෙයක් නෙවෙයි, අල්ප වටිනාකමකින් යුක්ත දෙයක්. රජදරුවනි, පොළව කොච්චර වටිනවද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පොළව අනර්ග දෙයක්. රජදරුවනි, රජදරුවන් කොයිතරම් වටිනවද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, රජදරුවන් නම් බොහෝම වටිනවා. රජදරුවන් අල්ප වටිනාකමක් ඇති ජලය නිසා යුද්ධ කරලා මහා අනාග රජදරුවන් වන ඔබලා විනාශයට පත්වන්නට සූදානම් වන්නේ ඇයි? රජදරුවනි, කිසිම දවසක රණ්ඩු කිරීමෙන් ආශ්වාදයක් නම් ලැබෙන්නේ නැහැ. මේ විදිහට දේශනා කරපු බුදු පියාණන් වහන්සේ රජදරුවන්ගේ කලහය සංසිඳවන්නට ජාතක කතාවන් තුනක් දේශනා කොට වදාලා. වෛරයෙන් වෛරයෙන් සංසිඳේ. එතනදී ඉස්සල්ලාම දේශනා කළේ පන්දන ජාතකයයි. පන්දන ජාතකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණු රහිත දෙයක් මුල් කරගෙන ඇතිකරගත් විවාදයක් නිසා එක වලහෙකුත් රුක්ෂ දේවතාවකුත් අතර ඇතිවුණු බද්ධ වෛරයක් මේ කල්පේ පුරාවටම පවතින ආකාරයයි. ඒ වගේම එක්තරා හාවෙක්ගේ වචනේ විශ්වාස කරපු නිසා යොදුන් 3000ක් විතර විශාල හිමාල වනාන්තරයේ පිහිටි මුව, සිංහ, ව්‍යාඝ්‍ර වගේ හැම සතෙක්ම මුහුදුබත් වෙන්නට පටන් ගත් හැටි විස්තර වෙන දද්දහ ජාතකයේ තමයි බුදුරජාණන් වහන්සේ දෙවනිට දේශනා කළේ. එතනදීම බුදුරජාණන් වහන්සේ අනුන්ගේ වචන විමසීමක් නැතිව පිළිගැනීමේ අනතුර රජදරුවන්ට පෙන්නලා දුන්නා. එක කැටකිරිල්ලියක් තුන් තැනකින් මද වැගිරෙන ඇත් රජෙක්ව විනාශ කළ හැටි කියවෙන ලටුකික ජාතකය දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ සමහර කාලවලදී දුර්වල සත්වයින් පවා විශාල සත්වයින්ගේ සිදුරු දකින බව රජදරුවන්ට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ විදිහට ශාක්‍ය කෝලිය දෙපිරිසේ කලහය සංසිදුවන්ට ජාතක කතා තුනක්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ දෙපිරිස තවදුරටත් සමගි කරවන්නට රුක්ෂ ධර්ම ජාතකයත් වට්ටක ජාතකයත් කියන ජාතක කතා දෙකත් දේශනා කොට වදාලා. ජාතක කතා ඇසුරු කරගෙන දේශනා කරපු ඒ සුමදුරු දහම් කතාව අසාගෙන හිටපු රජදරුවන් බොහෝම සතුටට පත් වුණා. දහම් ගඟ ගලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ රජදරුවන්ගේ සිතේ ඇතිවෙලා තිබුණු ද්වේෂය දුරු කරවන්ට අත්ත දණ්ඩ සූත්‍ර දේශනාව දේශනා කොට වදාලා. ඒ සූත්‍ර දේශනාව ශාක්‍ය කෝලිය රජදරුවන්ගේ දෙසවන් අතරින් සිත් සතන් තුළට ගලාගෙන ගියේ ලැවුගිනි නිවාස අනසවවෙන් මිහිකත මතට ඇදහැරෙන ආකාශ ගංගා ප්‍රවාහයක් වගේ. සියලු සත්වයන්ටම උතුම් වූ ඒ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයට සවන් දුන්න රජදරුවන් හැම දෙනාම අතිශයෙන්ම සතුටින් සොම්නසින් පිනා ගියා. ඒ වගේම මේ විදිහටත් හිතන්න පටන් ගත්තා. අනේ, අපේ බුදුරජාණන් වහන්සේ මෙතනට නොවැඩියා නම් අපි හැම දෙනාම එකිනෙකාව මරාගෙන මෙතන ලේ ගඟක් කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ නිසා තමයි අපි ජීවිතේ ලබා ගත්තේ. අපේ මේ බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදර සිටියා නම් 2000ක් කොදෙව්වක් තියෙන මේ මුළු පෘථිවියේම අසදිසි රජතුමා හැටියට අභිෂේක ලබනවා. ඒ වගේම තමන් වහන්සේට සමාන බලයකින් යුක්ත පුතුන් දහසකුත් ලබනවා. එහෙම වුණා නම් අපි හැම දෙනාටමත් පිරිවර රජවරු වෙන්නට තිබුණා. බුදු කරුණාව අනන්තයි. අනේ, ඒ වුණත් සත් දවසකින් පහළ වෙන්නට තිබුණු ඒ සක්විති රජකමත් අපේ භාග්‍යවතුන් වහන්සේ අතෑරියා. ඒ වගේම ජයභූමියක් වගේ තිබුණ කිඹුල්වත් නුවරත් අතෑරියා. පමණ කරන්නට බැරි සත්‍රුවන් නිදාන හතරක් වගේ වන රාජ්‍යත් අතෑරියා. ඒ හැමදේම අතෑරලා ගිහින් බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලබාගත්තේ අපි ගැන අනුකම්පාවෙන්මයි. මේ විදිහට හිතපු ශාක්‍ය කෝලිය රජදරුවෝ දෙපිරිසින්ම 250 බැගින් කුමාරවරු 500ක් පැවිදි කරන්නට බුදුරජාණන් වහන්සේට බාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ 500ක් කුමාරවරුන්ව උතුම් පැවිදි වීමට ඇතුළත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ 500ක් ස්වාමීන් වහන්සේලාත් සමග කිඹුල්වත් නුවර සමීපයේ තිබුණ හිමාල වනයත් එක්ක අනුබද්ධ වුණු මහා වනයේට වැඩම කළා.